මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ නිර්මාතෘවර පූජ මීතිරිගල ධම්ම නිස්සන්ති ස්වාමීන් වහන්සේ විසිනි. රුසියන් ජාතික යූරි ගගාරීන් අභ්‍යාවකාශය තරණය කළ ඓතිහාසික සිද්ධිය සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව බර්ලින් ගුවන්විදුලි සේවය දවල් 11:00 කළ ප්‍රවෘත්ති ප්‍රකාශයට මා සවන් දුන්නේ ජර්මනියේ බර්ලින් විහාරයේ සිටි අවස්ථාවකදීය. ඒ ෂණයෙන්ම මට මේ අදහස පහළ විය. මේ ආශ්චර්යවත් සිද්ධිය සිදු වූයේ ඥානවන්ත සැලැස්මක් වීරිය යොදා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එය එසේ නම් අපට ඇති ඥානවන්ත සැලැස්ම වන ආර්ය අෂ්ටාංගික මාර්ගය වීරියෙන් ක්‍රියාත්මක කළහොත් ඒකාන්තයෙන්ම ධ්‍යාන මාර්ගඵල මේ ජීවිතයේදීම ලබා ගැනීමට හැකිය. මේ අදහස මට පහළ වූ වහාම තවත් ප්‍රවෘත්ති ඇසීමේ රුචිය නැතිව ගොස් ගුවන්විදුලි යන්ත්‍රය වසා දැමුවෙමි. වසා දමා මගේ අත් දෙකින් එකිනෙකට ගසා ගනිමින් මම මේ අත් දෙක තවත් ධනය ඉපයීමට නොයොදවමි. මා වෙනුවට අයියාට සහාය වීමට කෙනෙකු පුරුදු කරනතුරු මාස 6ක් පමණ ව්‍යාපාරික කටයුතු කරන්නෙමි අදිෂ්ඨාන කරගතිමි. මේ අන්තිමේදීම ධ්‍යාන මාර්ගඵල ලබා ගන්නට හැකිය යන මේ ප්‍රබල පදනම උඩ එයට සුදුසු කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ නමක් හා භාවනා කිරීමට සුදුසු ස්ථානයක් සෙවීමට පටන් ගත්තෙමි. එසේ සොයන මට 1964 වර්ෂයේදී අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ හමු වූහ. ඒ අසිරිමත් හමුවීම සිදු වූයේ බොරැල්ලේ ජර්මන් ධර්මදූත ආශ්‍රමයේදී රාත්‍රී 8:00 පමණය. මේ ආත්මයේදීම ධ්‍යාන මාර්ග ඵල ලබා ගැනීමේ මගේ වැඩපිළිවෙල උන්වහන්සේ සමග පැය භාගයක් පමණ සාකච්ඡා කරන අතර උන්වහන්සේ මෙසේ පැවසූහ. මම මහත්මයා කලින් දැකලා නැතත් මහත්මයා ගැන අහලා තියෙනවා. මට දායක මහත්මයෙකුගේ අලුත් ගේක වස්වසන්න ආරාධනාවක් තියෙනවා. ඒ ආරාධනාව අවලංගු කරගෙන ආවොත් හෙට ඉඳලම අප දෙන්නට මේ උතුම් ලෝකෝත්තර වැඩපිළිවෙල පටන් ගන්න පුළුවනි. වස් ආරාධනාව අවලංගු කිරීමට මාදර උත්සාහය සඵල නොවිය. ඉන්පසුව මාහිමිපාණන් වහන්සේ කුරුණෑගල නාථගණේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළහ. යෝජිත නව ආරණ්‍ය ආරම්භ කිරීමටත් ඊට ප්‍රථමයෙන් නාථගණේ ආරණ්‍ය සේනාසනයෙහි කුටි දෙකක් සාදා දී දසසිල් උපාසකවරුන් තිදෙනෙකුට මාහිමිපාණන් වහන්සේ යටතේ භාවනා පුහුණුව ලබා ගැනීමටත් කටයුතු පිළියෙල කළෙමි. නව ආරණ්‍ය සඳහා සුදුසු තැනක් සොයා ගැනීමට මාස ගණනක් වෙහෙසුණු මට මීතිරිගල රක්ෂිත වනය එයට සුදුසුයයි වැටහුණි. අනතුරුව මා අප මාහිමිපාණන් වහන්සේ මීතිරිගලට වැඩමවා එම වන පෙදෙස පෙන්වූ විට උන්වහන්සේද මගේ අදහස අනුමත කළහ. ඒ අනුව මීතිරිගල රක්ෂිත වනයෙන් අක්කර 484ක් බදු වශයෙන් රජයෙන් ලබාගෙන මීතිරිගල නිස්සරණ වනය නම් වූ අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් කුටි 15කින් සමන්විත කොට ගොඩනැංගුවෙමි. 1967 වර්ෂයේ ජූලි මස අප මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා සිවුනමක් වස් එළඹීමෙන් මීතිරිගල නිස්සරණ වනය නිසි පරිදීම ආරම්භ විය. එතන් පටන් 25 වසරක්ම නිස්සරණ වනයේ ප්‍රධාන කර්මස්ථානාචාර ධූරයේ උසුලමින් අප මාහිමිපාණන් වහන්සේ විශාල ගිහි පැවිදි පිරිසකට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා දුන්හ. ඇත්ත වශයෙන්ම මේ යුගයේ අතිශයින් දුර්ලභව ඇත්තේ මේ ජීවිතයේදීම මාර්ගඵල ලබාගත හැකි අන්දමින් භාවනා කර්මස්ථාන දීමෙහි සමත් වූ කර්මස්ථානාචාර්යවරයෙකි. එහිලා අප මාහිමිපාණන් වහන්සේ අද්විතීය නිපුණතාවයකින් යුතු ආචාර්යවරයෙකු බව ගිහි පැවිදි අප කාගේත් පිළිගැනීම විය. උන්වහන්සේගේ අභාවය ප්‍රතිවේද ශාසනයට සිදු වූ බලවත් පාඩුවකි. මා ගිහි කලද පැවිදි වීමෙන් පසුවද ලැබූ උන්වහන්සේගේ සත්පුරුෂ ආශ්‍රය තුළින් දුර්ලභ වූ කල්යාණ මිත්‍ර ගුණාංග රාශියක් දැකගතිමි. කරුණාව හා ඉවසීම මාහිමිපාණන් වහන්සේගේ චරිතයෙහි ඉස්මතු වී පෙනුණු යහගුණයෝය. සමාව දීමෙන් කෙනෙකු හදාගත හැකිය යන කාරුණික හැඟීමකින් යුතුව උන්වහන්සේ ගෝල පිරිස හික්ම වූහ. කෘතඥ, කෘතවේදී ගුණ බොහෝ විට උන්වහන්සේ කළ කීදැයින් ප්‍රකට විය. උන්වහන්සේගේ ජීවිතයේ හුදෙක් ශාසන චිරස්ථිතිය සඳහාම කැප වූවක් විය. ස්වකීය ජීවිත කාලයෙන් පසුව පවා අප ආරම්භ කළ නිවන් වැඩපිළිවෙලෙහි ඉදිරියට ගෙන යාමට උන්වහන්සේ දූරදර්ශී විධිවිධානය යෙදූහ. නිස්සරණ වනයේ පරමාර්ථය වන නිස්සරණ ධ්‍යාසය අප අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය තුළින් සංකේතවත් විය. මාහිමි දිනපොතෙන් බුදුසසුන් වැඩපිළිවෙල ඇරඹුණේ බාහිර උපකරණයෙන් දියුණු කර ගැනීමට නොවේ. ආධ්‍යාත්මික ගුණ දියුණු ප්‍රදාන කරගෙනය. සංසාරයේදී කොදෙකුත් බාහිර උපකරණ ලැබෙන්නට ඇත, ඒවා විඳින්නට ඇත. මේ බුදුසසුන දුලබ බව වචනයෙන් කොතෙකුත් කියති. සිතින් මේ ස්වභාවය හොඳට සැලකීම අර්ථ සහිත බව වැටහෙයි. බුද්ධ උප්පාදෝ දුල්ලබෝ යයි කියමින් බාහිර වැරට දේට සිත යොදන්නට බැරි බව මට හැඟෙයි. නොනවත්වා අධ්‍යාත්මික ගුණ දියුණුවට උපයෝගී වැඩෙහි යෙදීමට නම් මේ දුර්ලභ කරුණු ගැන නිතර සිත යෙදීම කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දිනකට කීප වරක් සුගතෝවාදය වශයෙන් මේවා අලලාගෙන දේශනා කිරීම ගැන ද අප විසින් සිත් යදවීම හොඳයි. කෙලෙසුන්ට ඉඩ ලැබෙන්නේ ප්‍රමාද දෝෂේනි. ප්‍රමාදය, කුසීතකම යන මේවා දුකට හේතුය. 1978 හත්වෙනි මස 31 දිනේ යෝගාවචරයා පරහට ඇඟවීමේ අදහසින් තොරව ආදර්ශ සම්පන්න ජීවිතයක් පැවැත්විය යුතුය. එය පිරිසුදු උදාර පැවැත්මක් විය යුතුය. එයින් ඔහුගේ අධ්‍යාත්මික දියුණුව ඉක්මනින් සිදුවෙයි. සෑහෙන ආදර්ශයක් නැති ජීවිතය හිස් එකකි. අනුනට අගවන අදහසින් පවත්වන ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව නොලැබෙයි. 1980 පෙබරවාරි 23 දිනේ